පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ශ්‍රී ලංකාස් පක්ෂය විපක්ෂය ශ්‍රී ලංකාස් පක්ෂය මොකද්ද සිද්ධන මේ විහිළුව? ඒතකොට පාර්ලිමේන්තු ක්‍රමෙත් විහිළුවට ලක් කරලා ජනතාවගේ බලාපොරොත්තුත් කඩලා ඒ ඔක්කොම තියාගෙන අනිත් පැත්තෙන් තාම මේ යන ක්‍රියාවලට බාධා කරමුනුත් තියෙනවා. මේ තත්ත්වය ඊටාම නරක තත්ත්වයක්, වැරදි පූර්වාදර්ශයක්. සම මේක අනිවාර්යයෙන්ම පරාජයට පත් කළ යුතු තියෙනවා. ශ්‍රී ලංකාස් පක්ෂයට ජනවරමක් නැහැ ආණ්ඩු කරන්න. ශ්‍රී ලංකාස් පක්ෂය පහුගිය ජනාධිපතිවරණයෙන් පැරදිලා ඉන්නේ. ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන. නැවත ආණ්ඩු කරන්න ජනතාවගේ වරමෙන් තොරව උත්සාහ කරනවා නම් ඒක ජනවරමට පිටුපෑමක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදෙ නෙවෙයි. මේ ඇමතිකම් ගන්න අයිතියක් නැහැ. ඇමතිකම් දෙන්න අයිතිකුත් නැහැ. ගන්න අයිතිකුත් නැහැ. මේ තත්ත්වය නිසා අපේ රටේ විශාල දේශපාලන වැරද්දක් අවුලක් කරලා තියෙනවා.